නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍යයේ දුක නිවෙන මඟ. මේ කාරණාව වර්තමානයේ ටිකක් දාර්ශනිකව අපට පෙනුනට, ගැඹුරු කාරණාවක් ලෙස අපේ සිතට දැනුනට, අපේ පිරිනිවන් පෑමට මේක ගොඩාක් වැදගත් කියලා අපට සිතෙනවා. අපේ නිරෝධ සමාපත්තියට විශාල පිටුවාලක් කියලා අපට දැනෙනවා. චතුරාර්ය සත්‍ය අපි වඩන මාර්ගය නෙමෙයි, මේ ලෝක සත්‍ය ජීවත් වෙන ජීවිතය. මේ චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය තුල දුක නිවෙන මඟ කියලා කිව්වේ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. පළවෙනි එක තමයි දුක, දෙවෙනි එක දුකට හේතුව, තුන්වෙනි එක දුකෙන් නිදහස් වීම, හතරවෙනි එක නිදහස් වෙන මාර්ගය. එහෙනම් මේ දුක නැති කරන මාර්ගය කියන හතරවෙනි කාරණාව ඇයි අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ, ඒකට විශේෂත්වයක් දෙන්නේ කියලා බැලුවාම, දුක තිබුණට වැඩක් නැහැ, දුකේ හේතුව දැනගත්තට වැඩක් නැහැ, නිවෙන්න බෑ ඒ නිවන මාර්ගය දන්නේ නැතුව. මාර්ගයේ යම්කිසි කෙනෙක් දන්නවා නම් ඒකාන්ත වශයෙන්ම එයා නිවෙනවා. එහෙනම් දුකයි දුකට හේතුවයි ස්ථීර වශයෙන් මේ ලෝකේ තිබුණට වැඩක් නැහැ. කෙනෙකුට නිවෙන්න ඒකේ මාර්ගය දැනගන්න ඕනේ. ලෝක සත්‍යයට දුකෙන් වැඩක් නැහැ, දුකට හේතුවෙන් වැඩකුත් නැහැ. ඇයි ඒ දුකෙන් එයාට නිවීමක් නැති නිසා, හේතුවෙන් නිවීමක් නැති නිසා. එහෙනම් දුකත් දුකට හේතුවටත් වඩා ලෝක සත්‍යයට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ, වටිනාකමක් තියෙන්නේ නිවීමෙන්. හැබැයි ඒ දුකෙන් නිවීම කවදාවත් එයාට උරුම වෙන්නේ නැහැ ඒකට අදාළ මාර්ගය දන්නේ නැතුව. දුක නිවන මඟ කියලා කිව්වාම, ඒ මාර්ගය කියලා කිව්වාම, ඒ මාර්ගයට තවත් කාරණා හතරක් අභ්‍යන්තරයේ තියෙනවා. අපට වඩා ප්‍රඥාවන්ත, අපට වඩා පාරමී පිරිච්ච අයට මීට වඩා වැඩියෙන් තේරෙනවා ඇති. අපි නොතේරෙන දේ සාකච්ඡා කරනවට වඩා අපට තේරෙන දේ, අපි වඩපු දේ සාකච්ඡා කිරීම වඩාත් වැදගත්. දුක නිවන මඟ කියන කාරණාව තුළ කාරණා හතර තමයි දුක නිර්මාණය වෙන්නේ සතර මා භූත වලින්. පළවෙනි කාරණාව දුක පැමිණෙන්නේ නාම රූප වලින්. දෙවන කාරණාව දුක දැනෙන්නේ සලායතන වලින්. තුන්වන කාරණාව දුක උරුම වෙන්නේ අපගේ අවිද්‍යාව තුලින්. මේ ලෝකේ කිසිම කෙනෙකුට දුකට උරුමකම් කියන්න බෑ. ලෝකේ කිසිම සත්‍යයකට දුක හිමි වෙන්නේ නැහැ අවිද්‍යාව නැත්තම්. එහෙනම් අද අපේ ජීවිතයේ වර්තමාන අනන්ත අප්‍රමාණ දුකට අපේ උරුමකම් කියනවා නම්, ඒ උරුමකම් කියන්නේ දුකට නෙමෙයි, අපේ අවිද්‍යාවටයි අපි උරුමකම් කියන්නේ. අවිද්‍යාව නිසා තමයි දුක අපට හිමි වෙලා තියෙන්නේ. මේ මාර්ගයේ වඩන, සසරෙන් එතර වෙන්න උත්සාහ කරන යම්කිසි ආර්ය කෙනෙක් ඉන්නවා නම්, එයා මේ දුක නිවන මඟ, එහෙම නැත්නම් දුක නිවන මාර්ගයේ මේ කාරණා හතර මනාකොට වටහා ගන්නට ඕනේ. මේ සත්‍ය යම් කිසි කෙනෙක් දන්නව නම් ඒකාන්ත වශයෙන්ම එයා නිරෝධ වෙලා පිරිනිවන් පානවා. මේ කාරණාව යම් කිසි කෙනෙකුට නොහැටුණා නම් එයා බුදුවරයෙක් හෝ යම් කිසි වඩපු කෙනෙක් හම්බෙලා ඒක නිරවුල් කරගන්නකම් එයාට ඉපදෙන්න සිද්ධ වෙනවා. හේතුව චතුරාර්ය සත්‍ය එයා තුළ වැඩෙන්නේ නැහැ. සතරමා භූත දුක නිර්මාණය කරයි. නාම රූප දුක අපි ළඟට ගෙන්වයි. සලායතන දුක අපට හඳුන්වලා දෙයි. අවිද්‍යාව අපට දුක උරුම කරයි. මෙන්න මේ කාරණාව අපි මනාකොට තේරුම් ගන්නට ඕනේ. මේ ලෝකයේ, මේ විශ්වයේ කොතනද සතරමා භූත නැත්තේ? එහෙනම් හැමතැනම දුකේ නිර්මාණනේ. හැම සෙනයක් ගානේ, හැම මොහොතක් ගානේ දුක නිර්මාණය වෙමින්නේ පවතින්නේ. ඒ නිසා තමයි බුදුවරු සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ. හැම සංස්කාරය තුළම දුක පවතිනවා. හැම සංස්කාරය තුළම දුක ඇති වෙනවා. හැම මොහොතක් ගානේ දුක නිර්මාණය වෙනවා. මේ නිසා බුදුවරු ඒක අනුමත කරනවා. සබ්බේ සංඛාර සෑම සංස්කාරයක්ම දුකයි මානනී කියලා දේශනා කරනවා. අද අපේ ජීවිතේ සංස්කාර නැති තැනක් තියෙනවද? සතරමා භූත වලින් වෙන් වෙලා අපට ඉන්න පුළුවන්ද? එහෙම කිසිම තැනක් නැහැ. දිව්‍ය ලෝකෙ ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත්, තිරිසන් ලෝකෙ ගියත්, මා පොළොවේවත්, සතර අපායන්වත් කිසිම තැනක් නැහැ අපට සතරමා භූතයගෙන් නැති. එහෙනම් සතරමා භූතය ඉන්නවයි කියලා කියන්නේ දුක නිර්මාණය වෙනවා කියන එක. සතර මා භූතය ඉන්නවයි කියලා කියන්නේ නාම රූප තියෙනවා. ඒ කියන්නේ දුක පැමිණෙනවා කියන එක. අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තියෙනවා කියන්නේ එක ආයතනයක් හරි තියෙනවා කියලා කියන්නේ එයාට දුක දැනෙනවා කියන එක. එක ආයතනයක් කියලා කිව්වේ ගැඩවිලාට පණුවට සම විතරයි තියෙන්නේ. එයාටත් වේලෙන කාලේ වතුර නැති වෙන කාලේ ඇකිලෙන කාලේ එයාගේ ප්‍රාණශක්තිය අඩු වෙන කාලේ එයාට ජීවත් වෙන්න එයා මොනතරම් දුකක් විඳිනවද? පණුව පවා දුක් විඳිනවා. කන් නැති සර්පයෝ මොනතරම් දුක් විඳිනවද? ඇස් නැති කුරා කූඹියෝ මොනතරම් දුක් විඳිනවද? කකුල් අතර නැති කකුල් අතපය නැති සත්තු බඩගාගෙන මොනතරම් ජීවත් වෙනවද? එහෙනම් මේ ආයතන හය තින අපට මෙච්චර දුකයි නම් මෙච්චර අවබෝධයක් තියලා මේකෙන් නිදාසෙන්න මෙච්චර අවස්ථාව තිබිලා අපට මෙච්චර දුකයි නම් මේ දියුණු වෙච්ච නැති ආයතන දෙකක් තුනක් අතරක් තියෙන කට්ටිය මීට වඩා මොනතරම් දුක් විඳිනවා ඇද්ද? දුක දැනෙන්නේ සලායතන වලින්. අපේ ඇස කන දිව නාසය සමසිතෙන් තම අපට දුක දැනෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල හොඳම උපමාවක් තියෙනවා, හොඳම උදාහරණයක් තියෙනවා. බැරි වෙලාවත් අපි ගොළුවෙක් වෙලා ඉපදුනා කියමුකෝ. දැන් කවදාවත් මනුස්සයෙකුට ඉස් වචන, පරස වචන, පිසුනා වාච, මුසාවාද මොකවත් කියන්න බෑනේ. විවේචනය කරන්න බෑනේ, නිඳා කරන්න බෑනේ. අනුන්ගේ ඕපදූපවත් සාකච්ඡා කරන්න බෑනේ. බලන්න ගොළුවෙක් වෙලා ඉපදිච්ච ගමන් අර දුක සම්පූර්ණ නිවිච්ච ඇති. බීරෙක් වෙලා ඉපදුන අනුන් අපට බයිනවා, අපහාස කරනවා, නිඳා කරනවා, තරහා යන්නේ. ඇයි තරහා යන්න? මේක ඇහෙන්න එපාය. සිතක් නැති මනුස්සයෙකුට හිතන්න පුළුවන්ද? ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, රාගයක්, වෛරයක් හිතෙනවද? එහෙම සිතුන් නැත්නම් එයාට උප්පත්තියක් නැහැ නේ. ඉපදෙන්න සිතක් තියෙන්න එපාය. අද අපේ කය නිසා, මේ ස්පර්ශය නිසා ඇඟීම් වලට වාල් වෙලා, කාමයන් වලට, ආශ්‍රව වලට වාල් වෙලා, සැපයට වාල් වෙලා මොනතරම් අපි මේ ලෝක සත්‍යයට අකටයුතු දේවල් දුක් දෙනවද? එහෙනම් දුක දැනෙන්නේ, දුක හැම මොහොතෙම අපට ඒ දැනීමට ගොදුරු වෙන්නේ අපේ ආයතන වලින්. පේන දේවල් දුකයි, හැයින දේවල් දුකයි, හැඟෙන දේවල්, දැනෙන දේවල් දුකයි, සිතන දේවල් දුකයි. දුක දැනෙන්නේ අපේ ආයතන හයට. දැනුණට ප්‍රශ්නයක් නැහැ. රාතන් වහන්සේලාට දුක දැනෙනවා, බුදුවරුන්ට දුක දැනෙනවා. හැබැයි ඒ දුක කවදාවත් ඒ ආර්යවරුන්ට උරුම වෙලා නැහැ. අපිට හද දුක උරුමයි. අපි හද ගොඩාක් වේසටපත් වෙලා අපේ ජීවිතය පිළිබඳව. ඇයි මෙච්චර දුක උරුම වෙලා තියෙන්නේ? අපි තුල තාම අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව අපට දුක උරුම කළා. චතුරාර්ය සත්‍ය දුක නිවන මඟ අපි මනාවට තේරුම් ගත්තේ නැත්නම් මේ ආර්ය සත්‍ය අපි තුල වැඩෙන්නේ නැහැ. අපි හාරි ජීවිතේ ඉපදෙන්නේ නැහැ. දුකයි දුකට හේතුවයි නිවීමයි ඒ දුක නිවන මාර්ගයයි දැනගත්තට වැඩක් නැහැ. කෝ අපි තාම සෝතාපන්නවත් නැහනේ. සම්මා දිට්ඨිය නිවැරදි දිට්ඨිය අපිට ඇවිල්ලත් නැහනේ. හැමතැනම දුකයි නන්දන්. ඒක සෝතාපන්න වෙන්න ඵලයක් නේද? හැම සංස්කාරයක් තුළම දුක තියෙනවායි කියලා සතර ඉරියව්වෙන් පැය 24ම 100න් ඉන්නවනේ. එයා සම්මා දිට්ඨියට ඇවිල්ලා ඉවරයි. ඒ ආර්ය ජාති ඉපදිලා ඉවරයි. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ තථාගත පණිවිඩයක්. ඒක නිර්මාණ මාර්ගයක්. ඒක දුක නිවන කමඨාණං. හැම තැනම තියෙන්නේ දුක නම් එයා පංචකාමයන් පිනවන්නේ. එයාගේ පංච උපාදාන ස්කන්ධය නිරෝධ වෙනවා. හේතුව හැම තැනම දුකයි කියලා එයාට දැනෙන්න හැම නාම රූපයක් තුළම දුකයි කියලා වැටෙන්න එයා ඒ දුකෙන් නිදහස් වෙනවා, වෙන් වෙනවා. දැන් එයා නිර්වාණයට ගමන් කරනවා. එහෙනම් දුක හඳුනන හැමෝම හාර්ය ජාතිය ඉපදෙනවා. දුකේ හේතුව දැනගන්න හැමෝම ආර්ය ජාතිය ඉපදෙනවා. හැයි දුකත් එක්ක හේතුව දැනගත්ත කට්ටිය ඒකේ නිෂ්ප්‍රයෝජනේ දකින්නවා, අනිත්‍යභාවයේ දකින්නවා. නිමාව දකින්න කෙනෙකුට ඉපදෙන්න බෑ. එහෙනම් මාර්ගය දන්න කෙනා කොයි විදියටද මේ දුකෙන් නිදාසෙන්නේ කියන මාර්ගය දැනගත්ත කෙනාගේ ඉපදීම කවදාකවත් අපට හදන්න බෑ. හේතුව ඒකාන්ත වශයෙන් මෙයා පිරිනිවන් පානවා, නිරෝධ සමාපත්තියටපත් වෙනවා. අද ලෝකයේ කෝටි ගණන් තථාගතයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෝ ඉතියන් අද මේ චතුරාර්ය සත්‍ය හරියට දන්නේ කීයෙන් කී දෙනාද? දුක හඳුනන්නේ කීයෙන් කී දෙනාද? චතුරාර්ය සත්‍ය තුල ආර්ය දුක කියලා කාරණාවක් තියෙනවා. ඒක මා විශාල ගැඹුරු කාරණාවක්. ඒකත් අපි සාකච්ඡා කරන්න වටිනවා. ආර්ය දුක කියලා කියන්නේ ඉපදීමට අපිට බලපාන දුක, සංසාරේ විමුක්තිය පිණිස අපට ඇති වෙන දුක, අපේ නිරෝධ සමාපත්තියට බාධාව පිණිස පවතින දුක, මේකට කියනවා ආර්ය දුක කියලා. මේක චතුරාර්ය සත්‍යයේ තියෙන පළවෙනි දුක. එහෙනම් මේ දුක යම්කිසි කෙනෙක් අඳුරගත්තා නම්, හරියට ආර්ය දැක්මෙන් මේ දුක තේරුම් ගත්තා නම්, එයා තමයි මේ දුකට හේතුව අඳුරන්නේ. එයාට විතරයිලු මේ මාර්ගය වැටෙන්නේ. එයා විතරලු නිවෙන්නේ. අද අපට තියෙන ලොකුම අඩුව තමයි මේ මාර්ගය නිවැරදිව දන්නේ නැති නිසා හැමදේම දුකයි කියලා අපේ සිත කිව්වත් අපි තුල තාම දුක නිවිලාද කියලා අවංකව අහලා බලන්න. අපේ හදවතම සාක්ෂි දරයි තාම තමන්ගේ දුක නිවිලා නැති බව. අද අපි දුකට උරුමකම් කියනවා. ඒ උරුමකම් කියන්නේ අපි තුල තාම අවිද්‍යාව තියෙන නිසා. තාම අපි දුක් විඳිනවා. පේන දේවල් වලින් දුක් විඳින්නේ නැද්ද? අනේ මේක වෙනස් කරලා, මේක අරන් ගිහිල්ලා, මේක අත්හානගත වෙලා, හයිමි වෙලා, මේක අරන් ගිහිල්ලා ඔරකම් කරලා, ඊයේ මෙතන තිබුණා, අද මෙතන නැහැනේ, කම්පාවක් දැනිලා. පේන හැම තැනම දුක අපට දැනෙන්නේ මේ ඇස කියන ආයතනේ, ඒ දිට්ඨිය නෙමෙයිද? චක්කු විඥානය පවතින තාක්කල් ඇසේ දුක පවතිනවා, දැනෙනවා. සෝත විඥානයේ පවතින තාක්කල් ඒකේ දුක දැනෙනවා. ජීව විඥානයේ තියෙන තාක්කල් ඒකේ දුක දැනෙනවා. ඝාන විඥානයේ තියෙන තාක්කල් ඒකේ දුක අපට දැනෙනවා. පොට්ටබ්බ විඥානයේ තියෙන තාක්කල් ඒ දුක අපට දැනෙනවා. මනෝ විඥානයේ තියෙන තාක්කල් සිතට දුක දැනෙනවා. අපි කොච්චර කටපියා නිටියත් ඇස්වලින් කඳුළු වැක්කිරෙනවා. සිතවිලි වලින් අපට කම්පාව දරා ගන්න බෑ. ආයතන හය තියෙනවයි කියලා කියන්නෙම අපට දුක දැනෙනවා. අවිද්‍යාව ඒ ආයතන වල තියෙනවයි කියන්නෙම ඒ දැනෙන දුකට අපිට ඔප්පුවක් ලියවෙනවා, බලපත්‍රයක් පැවරෙනවා. මොන බලපත්‍රයද? ඒ දුකේ අයිතිකාරයා මම. ඒ දුකේ, ඒ දැනෙන දුකේ, පේන දුකේ, හැයෙන දුකේ, සිතෙන දුකේ උරුමකාරයා මම. ඇයි? ඒ ආයතන වල අවිද්‍යාව පවතින නිසා. එනම මේ චතුරාර්ය සත්‍ය දුක නිවන මඟ කියන කාරණාව විශේෂ කාරණාවක්. අපි හැමෝගෙම පිරිනිවන් පෑම සඳහා හැම මොහොතක් ගන්න මේ ආර්ය සත්‍ය වඩන ආර්ය ශ්‍රාවකයා මේක දැනුවත් වෙලා සිටින්නට ඕනේ. අපි හැමෝම හිතනවා බුදුදාම කියලා කියන්නේ ආගමක් කියලා. ඒක යම්කිසි සංවිධානයක් කියලා. අපි දන්නේ නැහැ බුදුදාම කියන එකේ නිවැරදි අර්ථය. බුදුදාම කියලා කියන්නේ ආගමක් නෙමෙයි. බුදුදාම කියලා කියන්නේ යහපත් ජීවන රටාවක්, දුක නිවන පිළිවෙතක්, ලෝක සත්‍යයේ විමුක්තියක්. මේක තමයි බුදුදාමට තියෙන නිවැරදි නිර්වචනය. ලෝක සත්‍යය සතරෙන් එතර වෙනවා නම් ඒක බුදුදාම. ලෝක සත්‍යයේ දුක නිවෙනවා නම් ඒක බුදුදාම. සමාජයට, රටට, ජාතියට යහපත් ජීවන රටාවක් විනයක් ඇදෙනවා නම් ඒක බුදුදාම. මිනිසු තුළ සංවරයක් ඇති වෙනවා නම්, යහපත් ජීවන රටාවක් ඇති වෙනවා නම්, විනයක් ඇති වෙනවා නම්, සීලයක් ඇති වෙනවා නම්, මිනිස්සු අනිත්‍යයට කරදර හිංසා නොකර ජීවත් වෙනවා නම් ඒක තමයි බුදුදාම. ඒක ආගමක් නෙමෙයි, ලෝක සත්‍යයේ විමුක්තිය. අද අපේ ආයතන වලින් හදවතට එකඟව ආල බලන්න, සිතගෙන දොරට තට්ටු කරලා ආල බලන්න, මන්තුල බුදුදාම පවතිනවද කියලා. නෑ, ආගමක් පවතින්නේ සංවිධානයක් පවතිනවා අපේ බුදුදාම අපේ ආගම. ඒ නිසා මේකට කැරල් වෙන්න බෑ. අනිත් අය හැමෝම එලා දකින්නවා, අන්‍යාගමිකයන්ට විරුද්ධ වෙනවා, ඒ කච්චිට විරුද්ධ සංවිධානවල ගොඩ නගනවා, නිඳා අපාස කරනවා, චෝදනා කරනවා. අපාසය විතරක් නෙමෙයි, පරුසාවචන වලින් ඒ කච්චිට දැනලා අපාස කරනවා. මොකද්ද කිව්වාම බුදුදාම බේරගන්න ඕනෙලු. බුදුදාම බේරගන්නවා කියලා කියන්නේ එලා දැකීමෙන් කරන එකක් නෙමෙයි, පිරිනිවන් පාලා කරන එකක්. ලෝක සත්‍යයට දුක් නොදී ජීවත් වීමෙන් ආරස්සා වෙන එකක්. සියලු සත්‍යයේ යහපත තුලින් ආරස්සා වෙන එකක්. හැමෝගෙම නිවීම තුල පවතින එකක් තමයි බුදුදාම. එහෙම නැතුව මේක සංවිධානයක් නෙමෙයි. අපි භාග්‍යතුන් වහන්සේගේ සරණ ගියාට අපි සරණ යන්නේ මොකද්ද කියන එකවත් අපි දන්නේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ කියන ධාම තුල තියෙන අත්‍යවරම ඒ කායන මාර්ගයේ සතර සටිපට්ඨානය. හැබැයි මේ ආර්ය සත්‍ය අතර නැතුව පිරිනිවන් පාන්න ක්‍රමයක් නැහැ ලෝකයේ කිසිම කෙනෙකුට. නාම රූප හැදෙන්නේ සතරමා භූත වලින්. සතරමා භූත තමයි මේ විශ්වයේ හැමතැනම තියෙන්නේ. එහෙනම් අපි ඉහළ තලයේ හිටියත්, පහළ තලයේ හිටියත්, මේ තලයේ හිටියත් හැමතැනම සතරමා භූත තියෙනවා. ඒ සතරමා භූත තියෙන හැමතැනම නාම රූප නිර්මාණය වෙනවා. නාම රූපේ නිර්මාණය වුණාට, දුක පැවතුණාට අපට ප්‍රශ්නයක් නැහැ. හේතුව සලායතන නැත්තම් දුක අපට දැනෙන්නේ නැහැ. ආයතන තියෙනවා නම් දුක දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන දුක අවිද්‍යාව තිබුණාම උරුම වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපේ දෝෂය අපි දන්නවා. අපි ජීවත් වෙන පරිසරය තුළ අපේ චතුරාර්ය සත්‍ය දුක නිවන මඟ දැන් අපි හොඳට දන්නවා. අපේ අවිද්‍යාව අපි පාකලාම දුක දැනීමෙන් නවතිනවා. ඒ දැනීමෙන් එහාට උරුම වෙන්නේ නැහැ. දුක අපි විඳින්නේ නැහැ, විඳවන්නේත් නැහැ. ආයතන වලින් පුද්ගලයා සත්‍යය අයින් වුණාම, නිරෝධ සමාපත්තියට පත් වුණාම නාම රූප වලින් දුක නවතිනවා. එතනින් එහාට දුක එන්නේ නැහැ. නාම රූප වල පීචන්නේත් නැතුව, වෑයම් කරන්නේත් නැතුව ජීවත් වුණාම ඒ ආර්ය උත්තමයාට සතර මා භූතත් නැහැ. ඒ කියන්නේ දුකක් නිර්මාණය වෙන්නේත් නැහැ. එයා ඉන්න පරිසරයක කිසිම මොහතක දුකක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව එයාට සාපේක්ෂව පීඨීමක්, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ, වෑයම් කිරීමක් නැහැ. එහෙනම් අපි යම්කිසි රූපයක පීචනව නම්, වැයම් කරනවා නම් අන්න එයාට දුක දැනෙන්න පටන් ගන්නවා. ඒ දුක එයාට උරුම වෙන්න පටන් ගන්නවා. එයාගේ දිසාවට දුක ගලන්න පටන් ගන්නවා. එහෙනම් අපේ ජීවිතවල අපි මොනතරම් මිනිසක් බව ලබලා, මොනතරම් ධර්මකාරණා දැනගෙන මේ මාර්ගය වඩන්න ගියත් හදත් අපි තුල එක කෙලෙසයක්වත් නිරෝධ වෙලා නැහනේ. ඉරිසියා කරන එක වැඩිලා තියෙනවා, නිරෝධ වෙලා තියෙනවද? ඒකට අදාළ ගුණේ වැඩිලා තියෙනවද? පරාර්ථකාමිත්වය අපි තුල තාම වැඩිලා නැහනේ. අනිත් අයගේ යහපත දැකලා සතුට වෙන මානසිකත්වය වැඩිලා නැහනේ. අපිට මොනවා නැති වුණත් කමන්නේ, සියලු සත්‍යෝ සතුටින් ඉන්නවා දකින්න අපේ සිත තාම සූදානම් වෙලා නැහනේ, නිර්මාණය වෙලා නැහනේ. හැම මොහොතෙම ඉරිසියාව, හැම මොහොතෙම තමන් කාලා බීලා හිටියාම පෝසත් වුණා මැති කියන ආත්මార్థ කාමිතය. එහෙනම් අපි මෙච්චර ධර්මයේ දැනගෙන හිටියත් මොකවත් වැඩිලා නැහනේ. අපි මොනතරම් බුදුන් සරණ යනවා, බුදුන් සරණ යනවා කියලා කිව්වට සරණ යන කෙනා මේ නාම රූප වලින් නිදහසෙන්න එපාය, අවිද්‍යාවෙන් නිදහසෙන්න එපාය, දුකෙන් නිදහසෙන්න එපාය. මේ වෙනකොට තේ නිදහස අපි තුල නැත්නම් අපි සරණ ගිල්ල නැහැ කියන එකට අපි කවුරුත් කියන්න ඕනේ. අපේ උප්පත්තිය සාක්ෂි දරනවානේ අපි සරණ ගිහින් නැහැ කියන එකට. එහෙනම් සංසාරේ අපි මෙච්චර කාලයක් මේක අනවබෝධයෙන් වැඩුවා. අපට හැමදාම උනේ වැරදෙන එක. දැන්වත් මේක නිවැරදි කරගනිමු. මේ ගෞතම බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්නවත් අපි rahat වෙලා පිරිනිවන් පාන්න, මේ දුක නිවන මඟ කියන මේ මාර්ගයේ නිවැරදිව වඩමු, පුරුදු පුහුණු කරමු. අපි ඉන්න කුටිය, අපි ඉන්න රස්සිතය, මේකේ තියෙන ගස්ගල් දියලි හැම එකක් තුළම මේකේ නාම රූප තියෙනවා, මේකේ සතර සතරමා භූත තියෙනවා, මල්ලඟ ආයතන අය තියෙනවා. එහෙනම් සතරමා භූතයාගෙන් දුක නිර්මාණය වෙනවා, නාම රූප වලින් දුක පැමිණෙනවා, මගේ ආයතන වලට දුක දැනෙනවා, මන් තුල පවතින අවිද්‍යාවෙන් මේක මට උරුම වෙනවා. මෙන්න මේ මාර්ගයේ මනාකොට තේරුම් අරගෙන මේ මාර්ගයේ වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. පස්සලින් හැදෙන හැම එකක්ම පසට ඇරිලා යනවා. මේක විශ්වාස කරන්නට ඕනේ, පිළිගන්නට ඕනේ, මේ පිළිගන්න මානසිකත්වය අදන්නට ඕනේ. එහෙම වුණාම බඩමුට්ටු නැති වෙන එකයි, ජීර්ණය වෙන එකයි, දිරාපත් වෙන එකයි, බිම වැටිලා කැඩෙන එකයි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පසෙන් ඇදෙන දේ පසට ඇරිලා යන්නේ, ඒක මං අරන් යනවායි කියලා විශ්වාසයක් තිබුණොත් කැඩෙන කෝප වලට නඩු කියනවා, වෙනස් වෙන මායින් වලට නඩු කියනවා, හොරකම් කරන බඩමුට්ටු වලට පැමිණිලි දානවා නඩු කියනවා, උසාවි ගානේ ඇවිදිනවා. ඇයි ඒවා පසේ දේවල්, පසට ඇරිලා යන බව මට විශ්වාස නැහැ. අවුරුදු 1000කට කලින් ඉඳලා මිනිස්සු ගොඩනැගිලි යදුවේ නැද්ද? තාක්ෂණේ පාවිච්චි කළේ නැද්ද? නාම රූප බඩුමුට්ටු කෝටි ගණන් මේ ලෝකේ නිර්මාණය වුනේ නැද්ද? දැන් මොකවත් නැහනේ. අපි ළඟ තියෙන අවුරුදු 100ක් 200කට කලින් ඒවා විතරනේ. අනිත් ඔක්කම දිරාපත් වෙලා, එහෙනම් මේවා කැඩෙනවා, බිඳෙනවා, දිරාපත් වෙනවා. කොච්චර වටින දෙයක් වුණත් පොළවෙන් ගත්තනම් ඒක පොළවට හැරිලා යනවා. අපිට ඔක තේරිලා නැත්තම් අපිට නිවන් දකින්න බෑ. මේ ලෝකයේ හැම දෙයක්ම සතරමා භූතවල නිර්මාණ. ඒවා කවදරි දවසක පඨවිය පඨවියට එකතු වෙනවා, ආපය ආපයට එකතු වෙනවා, වායුව වායුවට මිශ්‍ර වෙනවා, තේජෝව උණුසුමට මිශ්‍ර වෙනවා, නැවත තිබිච්ච තත්ත්වයටමපත් වෙනවා. මොන ලස්සනට අපි කැටයන් කැපුවත්, මොනතරම් වටිනා විදියට පුටුමේ සල්මාරි කබට් ඇදුවත්, ඒවා කවදරි දිරාපත් වෙලා ජීර්ණය වෙලා පොළවට පස්සේ නැද්ද? මොනතරම් වටින දේවල් ගොඩනගලා පරිස්සම් කරුවත්, ඒවා නැවත සතරමා භූත බවට පස්සේ නැද්ද? එනම් මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ. එකම එක දෙයයි ස්ථිර, මන් තුල පවතින අවිද්‍යාව. ඒ ස්ථිරකම නිසා තමයි මෙච්චර අසංකේ දක්වා මම ඉපද ඉපද දුක් විඳින්නේ. මේ අවිද්‍යාව නිවැරදි කරගන්න, විද්‍යාව කරගන්න මම දක්ෂ වුණේ නැහැ. ඒ අවබෝධය මන් තුල තිබුණේ නැහැ. එනා මගේ ජීවිතයේ මෙච්චර කාලයක් වැරදුනා, හැමදාම සංසාරේ ඉපදිලා මට වැරදුනා, අදින් පස්සේ වැරදෙන්න බෑ. දැන් අපි නිවැරදි වෙන්නට ඕනේ. අපේ මිනිසත් භවය අපි මෙතනින් නිදහස් කරන්නට ඕනේ. සතරමා භූත පවතින විශ්වයේ හැම අත්ත මුල්ලක් ගානේ දුක නිර්මාණය වෙනවා. සතරමා භූතය තිබුණාම, දුක තිබුණාම එතන නාම රූප දෙනවා, ඒකෙන් දුක පැමිණෙනවා. සලායතනම තියෙන්න ඕනේ. එක ආයතනක් තිබුණා තැති අපට දුක පැමිණෙනවා. ඒ පැමිණෙනකොට අවිද්‍යාව තිබුණාම ඒ දුක අපට උරුම වෙනවා. මෙන්න මේ මාර්ගයේ හරියට දැනගත්ත කෙනා ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. එයාට නැවත භවයක් ඇත්තේය. එහෙනම් අද අපිට භවයක් තියෙනවා නම් ඒ භවය අපට ඇති වුණේ අපේ අවිද්‍යාව නිසා. අපි දුක උරුම කරගත්ත නිසා, ඒ දුක අපි අයිති කරගත්ත නිසා, ඒ අයිති අත්තරින්න, ඒ උරුමය අත්තරින්න, ඒකට මේ අවිද්‍යාව විද්‍යාව බවට පත් කරන්න. මේක සරල ධර්මතාවයක්. මොකද්ද ධර්මතාවය? මේ ලෝකයේ හැමදේම අනිත්‍ය වෙනවා. ලෝකයේ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන මානසිකත්වය සතරේදීවෙන් පුරුදු කළාම අවිද්‍යාව අතුරුදාන් වෙලා විද්‍යාව ඇස පාළ වෙනවා. අපි තුල ආලෝකයේ දෙනවා. අපිට තාම ස්ථිර විශ්වාසයක් නැහැ මේවා අනිත්‍යයි කියලා. මේවා නිත්‍යයි, පුටුමේස නිත්‍යයි, ශරීර සෞඛ්‍ය නිත්‍යයි, මගේ කය ලස්සනයි ඒක නිත්‍යයි, තරුණකම නිත්‍යයි, බැංකුවේ තියෙන සල්ලි ටික නිත්‍යයි, රෝද අතරක් උඩ තියෙන වාහනේ නිත්‍යයි, මගේ ඉඩකඩ මායි නිත්‍යයි. මෙන්න මේ විදිහට මම නිත්‍යයි නිත්‍යයි කියලා සිතන හැම මොහොතෙම අර අනිත්‍ය ධර්මතාවයේ මන් තුළ පරාජයටපත් වෙනවා. එතකොට අවිද්‍යාව ජයගන්නවා. අවිද්‍යාව ජයගන්නකොට මන් තුළ තියෙන දුක, අර අසකන දිව නාසයේ සමසිතට දැනිච්ච දුක උරුම වෙනවා. උරුම වුණාම ඉපදිලා ඒක මම විඳවනවා. බලන්න මොනතරම් අසරණ තත්ත්වයක්ද මට ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ චතුරාර්ය සත්‍යය තුල දුක නිවෙන මඟ තේරුම් අරගෙන නිවැරදිව වඩන්න මේ ලබාව මිනිසත් භවයටවත් පින් සිද්ධ වෙන්න රාත්‍රලා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබන්න හැම මොහොතක් ගානේ මේ කියන අවිද්‍යාව දුරු කරන්න විද්‍යාව වඩන්න හැම දෙයක්ම විද්‍යාවෙන් දකින්න ඒ විද්‍යාව අපි තුල පාළ වෙන්න නම් අනිත්‍ය ධර්මතාවයෙන් ඉන්න ඕනේ කෑම කන තාක්කල් දානේ වළඳන තාක්කල් ඒක සුවඳයි ඒක බොහොම වටිනා දෙයක් ඒක මලපා කරනකොට ජීර්ණය වුණාම ඒකේ වටිනාකම සතපක් නෑ ඒක අපි කොයි වෙලේද ආකරන්නේ ඒ සීමාවෙන් ඈත් වෙන්නේ කියලා නේද අපි බලන්නේ එහෙනම් අපි පෑන් ගන්නකොට ගිලම්පස ගන්නකොට පිපාසය සංසිඳනකොට ඒකට දෙන වටිනාකම ඒ මූත්‍රාවලට අපි දෙන්නේ නෑ නේද දාඩියට දෙන්නේ නෑ නේද කෙලවලට සෙමවලට සොටුවලට දෙන්නේ නෑ නේද එහෙනම් මේ ආපය මේ ආපෝ ධාතුව අපිට කොච්චර වටිනවද මෝතක් වෙනකොට වෙන නාම රූපයක් බවට පත් වෙනකොට ඒක අපි විසි කරනවා එහෙනම් අලුත් භාණ්ඩ වලට තියෙන වටිනාකම පිච්චිච්ච භාණ්ඩ වලට කැඩිච්ච භාණ්ඩ වලට දිරාපත් වෙච්ච භාණ්ඩ වලට නෑ නේද එහෙනම් මේ වටිනාකම පවතින්නේ නෑ මේකේන ඒ සුවය සුඛය වින්දනය අපට ජීවිත කාලෙම ලැබෙන්නේ නෑ මේක తాවකාලිකයි මේක පවතින්නේ නැති එකක් මෙන්න මේ අනිත්‍ය දකින්නට ඕනේ හැම දෙයක් තුළම තියෙන්නේ తాවකාලික පැවත්මක් හැම දෙයක්ම දිราපත් වෙමින් පවතිනවා හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට විනාඩියෙන් විනාඩියට පැය ගානේ දවස ගානේ සතිය ගානේ අවුරුද්ද ගානේ දිราපත් වෙනවා ජීර්ණය වෙනවා පරණ වෙමින් පවතිනවා මේක සතර ඉරියව්වෙන් දකින්න කෙනාට කවදාවත් අවිද්‍යාව පාළ වෙන්නේ නැහැ විද්‍යාව පරිපූර්ණත්වයට පත් වෙනවා එයා විද්‍යාව තුල නැවත ඉපදෙනවා විද්‍යාව තියෙනවා නම් ආයතන අය වලට දැනෙන දුක උරුම වෙන්නේ නැහැ ඒ කියන්නේ එයා දුක නිවාගත්ත කෙනෙක් එයා සතරෙන් එතර වෙච්ච කෙනෙක් නැවත ඉපදෙන්නේ නැති කෙනෙක් අඟුලිමාල කරගත්ත දේ මේ මිනිසත් භවයේ Tamanට කරගත්ත කෙනෙක් එහෙනම් ඒ ශ්‍රේෂ්ඨ ශාวกයා බවට තමන්පත් වෙන්න නම් හැමදේම අනිත්‍යයි කියලා දකින්නට ඕනේ හැම මොහොතක් ගන්න සතර ඉරියව්වෙන් දකින්නට ඕනේ හැම දෙයක්ම දිราපත් වෙලා ජීර්ණය වෙලා අනිත්‍ය වෙමින් පවතිනවා දකින මමත් විනාඩියෙන් විනාඩියට වයසට යනවා දිราපත් වෙනවා ජීර්ණය වෙනවා මමත් අනිත්‍ය වෙන ගමන් මට දැනෙන හැම දෙයක්ම අනිත්‍ය වෙනවා කතා කරන මේ සැර වචන ටික වෙලාවක් ගිහිල්ලා දවස් දෙකක් ගිහිල්ලා සැර අඳුනා මේක අනිත්‍ය වෙලා යනවා නැවත මිතුරුකමක් ඇති වුණාම හිතවත්කමක් ඇති වුණාම අර වෛරය ද්වේෂය නැත්තටම නැති වෙන්න තරම් අතුරුදාන් වෙලා නැද්ද එහෙනම් මේ ද්වේෂය අනිත්‍ය වෙනවා මේ මෛත්‍රිය අනිත්‍ය වෙනවා මේ කරුණාව අනිත්‍ය වෙනවා මේ කුසල් ටික අනිත්‍යයි හැබැයි ඒ කුසල් පරිසම් දීලා ඒවා කාල බීල බුද්ධි වින්දාම ඒ කුසලේ ඉවරයි ඒකත් අනිත්‍යයි එහෙනම් මේ පින නිත්‍යයි විමානය පාළ වුණාම ඒක මට අයිති වුණාම ඒ පිනත් අනිත්‍යයි ඇයි එක පරිසම් දුන්නාම ඒක ඉවර වෙලා යනවා එහෙනම් කුසල් ටික අනිත්‍යයි පින් ටික අනිත්‍යයි හැම සිතිවිල්ලක්ම අනිත්‍යයි හැම සැපයක්ම අනිත්‍යයි හැම දුකක්ම අනිත්‍යයි ගත කරන හැම මොහොතක්ම අනිත්‍යයි පේන දේ අනිත්‍යයි ඇයෙන දේ අනිත්‍යයි දැනෙන දේ අනිත්‍යයි ගත කරන හැම මොහොතක්ම අනිත්‍යයි හැම ප්‍රඥාවක්ම අනිත්‍යයි ප්‍රඥාව වැඩි වෙන්න කලින් ප්‍රඥාව අඩු වෙන්න ඒවා අනිත්‍ය වෙලා යනවා නිරෝධ සමාපත්තියේ මුළු විශ්වයම මට අයිමි වෙනවා එදාට මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි ඒකට හේතුව මට මමත් අනිත්‍යයි ඇයි මේ ධර්මතාවය තේරුම් ගන්න නැත්තේ තථාගතයන් වහන්සේ 84 දාකින්ම කියන්න උත්සාහ කළේ මේ ධර්මය නේද මේ විමුක්තිය නේද භාග්‍යතුන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමී පුරලා අපි වෙනුවෙන් බුද්ධත්වයට පත් වෙලා හැම මොහොතක් ගානේ බොහොම ස්වල්ප වෙලාවක් නිදි මරලා උන්වහන්සේ බොහොම ස්වල්ප වෙලාවකින් විවේකයෙන් උනාස අවදි වෙලා දවසේ සෑහෙන වෙලාවක් අවදියෙන් දේශනා කළේ අපිට මේ විමුක්තිය දෙන්න එහෙනම් මේ මිනිසත් භවයේ අපි අපෝසත් වෙච්ච කාරණාවත් මේ විමුක්තිය සාස්සත් කර ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම එහෙනම් පෙර අපට කවදාවත් පරිසම් දීපු කර්මයක් මේ දැන් පරිසම් දෙන්නේ පෙර නොයසු ධර්මයක් මේ ඇයෙන්නේ එහෙනම් දැන් අපේ විමුක්තිය අපි සලස ගන්නට ඕනේ හැම මොහොතක්ම අනිත්‍ය වෙන ධර්මය දකිනා විතරක් නෙමෙයි දකින මමත් අනිත්‍ය වෙනවා හැමදේම මමත් එක්ක අනිත්‍ය වෙමින් යනවා එහෙනම් මමත් ජීර්ණය වෙනවා පේන දේ ජීර්ණ වෙනවා, හැයෙන දේ දැනෙන දේ පෞතින හැම දෙයක්ම ජීර්ණ වෙනවා, මමත් දිราපත් වෙනවා, මගෙත් එක්ක විශ්වයත් දිราපත් වෙනවා, ප්‍රඥාවත් දිราපත් වෙනවා. හේතුව ප්‍රඥාව එන්නෙන්ද මෝරන්න ඒ මෝරණකට සාපේක්ෂව කලින් ප්‍රඥාව දිราපත් වෙන්නේ නැද්ද? අද දේශනාවක් කරනවා මිනිසුන්ගේ අඟවල් ඉරිවැටෙන්න. හැබැයි කවුරුත් සෝතාපන්න වුනේ නැහැ. හැබැයි අවුරුද්දට පස්සේ හොඳට වැඩලා ඇවිල්ලා ආයි දේශනාවක් කරනවා දැන් සෝතාපන්න වෙනවා. එහෙනම් අඟ ඉරිවැටෙන්න කියපු එක දැන් අනිත්‍ය වුණා නේද? ඒක වටිනාකමෙන් අඩු වුණා නේද? නැවත අවුරුද්දකින් ඇවිල්ලා බණක් කියනවා දැන් සකෘදාගාමි වෙනවා. එහෙනම් අර සෝතාපන්න වෙන්න කියපු එකක් දැන් දිราපත් වුණා නේද? වටිනාකමෙන් අඩු වුණා නේද? තව අවුරුදු පහකට පස්සේ ඇවිල්ලා එක ධම්ම පදින් රාත් වෙන්න බණක් කියනවා. ඒ කියනකොට අර කියපු බණවල වටිනාකම අඩු වෙනවා නේද? එහෙනම් ප්‍රඥාව පිරෙන්න අර කලින් තිබිච්ච ප්‍රඥාව ඒකෙන් අනිත්‍ය වෙලා යනවා, වටිනාකම හඩු වෙලා යනවා, දිราපත් වෙලා යනවා. එහෙනම් පාරමී පිරෙන්න ඒ පාරමී ක්‍රමානුකූලව වැඩෙන්න පාරමිතාවත් දිราපත් වෙනවා. අපේ මිනිසක් බව දවසක් ගානේ අපි වයසට යනකොට අපිවත් දිราපත් වෙලා යනවා. අපි පරිභෝජනය කරන හැම එකක්ම දිราපත් වෙලා යනවා. නිරෝධ සමාපත්තියේදී අපේ මාර්ගඵල දිราපත් වෙලා ජීර්ණ වෙලා යනවා. හේතුව රාතන් වහන්සේට මාර්ගඵලයක් නැහැ. හේතුව නිරෝධ සමාපත්තියේදී මාර්ගඵලය පවතිනවා නම් රාත්‍රින ඵලයක් උන්වහන්සේට පවතිනවා නම් එහෙම ප්‍රඥාවක් උන්වහන්සේ තුළ ස්ථීරව ස්ථාපිත වෙනවා නම් පුද්ගලයා සත්‍ය අතුරුදාන් වෙන්න බෑ. පුද්ගලයා සත්‍ය නිරෝධ වෙන්න බෑ. එහෙනම් පුද්ගලයේ තින්නෝනේ රාත්ඵලය ඒ වටිනාකම භුක්ති විඳින්න මම රාතේ කියලා කියන්න ඒ රාත්ඵලය නඩත්තු කරන්න නිරෝධ සමාපත්තිය තුළ ඒකින පුද්ගලයා සත්‍යය පුද්ගල ස්වභාවය බිඳුවටම නිරෝධ වෙලා යන නිසා පුද්ගල සත්ව ස්වභාවය තමන්ට අහිමි වෙලා යන නිසා පුද්ගලයේ සත්‍යයක් නැති නිසා රාත් කියලා ඵලයක්වත් උන්වහන්සේට හිමි වෙන්නේ නිරෝධ සමාපත්තිය අයිතිකාරයත් උන්වහන්සේ නෙමෙයි. එහෙම වටිනාකමක් උන්වහන්සේට දෙන්න බෑ. එහෙනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි රාත් මාර්ගයේ කියන සෑම කෙනාට මේ ඵලයේ තියෙනවා. අපි කියනවා ආර්ය කෙනේ ඵලලාභියෙක්. ඇයි එහෙම කියන්නේ? ඵලේ නඩත්තු කරන්න පුද්ගලයා සත්‍යය ඉන්න නිසා. එන රාත්මෝදියේදී තමන්ගේ ඵල ටික දිราපත් වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා. තමන්ගේ අවබෝධයේ මාර්ගයේ පාරමිතාව ප්‍රඥාව ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. හේතුව පුද්ගලයා සත්‍යය ඉවර වෙනකොට පාරමිතාවත් ඉවර වෙනවා, තමන්ගේ ඉපදීමත් ඉවර වෙලා යනවා, හැම කාරණාවක්ම හැම ගුණයක්ම ඉවර වෙලා යනවා. ඒ නිසා තම උන්වහන්සේලා හිතන වෙලාවට ඇරෙනවා, හිතන වෙලාවට ගමන් ගන්නවා, හිතනකම් උන්වහන්සේලා සැතපෙනවා. කිසිම විනයක් සීලයක් නැහැ. ඒක රකින්න කෙනෙක් ඉන්නපාය. නමුත් ශාසනයේ මිනිස්සු ඒ தත්ත්වේ නැති නිසා, ඒ කට්ටිය අපෑදෙන නිසා තථාගතයන් වහන්සේ ඒ රාතන් වහන්සේලාට එක්ක තමයි විනය සීලේ පැවරුවේ. පුද්ගල සත්‍ය නැති වුණාට කමක් නැහැ. හැමෝම මේ தත්ත්වේ නැහැ. එහෙනම් පුතුජනයා වඩවඩාත් අපෑදෙනවා ශාසනයට. ඒ අපෑදෙන කට්ටියගේ යහපත පිණිස, අපෑදෙච්චයගේ පෑදීම පිණිස, පෑදිච්චයගේ වඩාත් පෑදීම පිණිස රාතන් වහන්සේලා පෝය කරන්නට ඕනේ. අනාගාමි කට්ටියත් පෝය කරන්නට ඕනේ. සකෘදාගාමි ඒ සෝවාන් කින කට්ටියත් පෝය කරන්නට ඕනේ. රාත්තුණට කමක් නැහැ, අවද්දසන්නට ඕනේ. රාත්තුණත් විනය කර්මය කරන්නට ඕනේ. පුද්ගලයේ සත්‍යයක් නැහැ, හැවතක් වෙන්නේ නැහැ කියලා යා විනයෙන් නිදහස් වෙන්නේ නැහැ. හේතුව පෑදිච්ච කට්ටියගේ වඩා පෑදීම පිණිස, සාසනයේ ආරස්සාව පිණිස, සාසනයේ පැවැත්ම පිණිස, නොපෑදිච්ච අයගේ පෑදීම පිණිස පුද්ගලයේ සත්‍යයක් නැති කට්ටියත් පෝය කරලා විනය කරලා සාසනේ රැක ගන්නට ඕනේ. සවිනයෝ නාම සාසන සායු. එහෙනම් අපේ ජීවිතවල අපි මේකින චතුරාර්ය සත්‍යයේ නිවන් මඟ වඩනකොට, ආර්ය නිවන් මඟයේ තුල ගමන් කරනකොට මෙන්න මේ කාරණාව මනාකොට දැනගන්නට ඕනේ. එහෙනම් අවිද්‍යාව තියෙන තාක්කල් දුක අපට උරුම වෙනවා. දුක උරුම වෙන්නේ සලායතන වලට ඒ දුක දැනෙන නිසා. සලායතන වලට ඒ දුක දැනෙන්නේ නාම රූප නිර්මාණයෙන් ඒක පවතින නිසා. නාම රූපයයි නිර්මාණය වෙන්නේ, සතරමා භූත නිර්මාණය වෙලා පවතින නිසා. එනම් මේ විශ්වයේ පුරාවටම සතරමා භූත පවතිනවා, නිර්මාණය වෙනවා. ඒ නිසා නාම රූප නිර්මාණය වෙනවා. නාම රූප නිර්මාණය වෙන නිසා දුක නිර්මාණය වෙනවා. සලායතන පවතින නිසා දුක දැනෙනවා, අවිද්‍යාව පවතින නිසා ඒ දුක අපට උරුම වෙනවා. එහෙනම් හැමදේම අනිත්‍ය වෙනවා, විශ්වය දිරාපත් වෙනවා අනිත්‍ය වෙනවා, පවතින හැම මොහොතක්ම අනිත්‍ය වෙනවා, මමත් අනිත්‍ය වෙනවා. විනාඩිය විනාඩියට වයසට යන නිසා මමත් අනිත්‍යයි, මමත් දිරාපත් වෙනවා, මමත් ජීර්ණය වෙනවා. පරිභෝජනය කරන හැම දෙයක්ම හැම මොහොතක් ගානේ දිරාපත් වෙනවා, අනිත්‍ය වෙනවා. මේක සතර ඉරියව්වෙන් කමඨාණයෙන් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම එයා විද්‍යාවේ ඉපදුනා, එයා තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආර්ය කෙනෙක් කියලා නැවත ඉපදුනා, ඒ ආර්ය උත්තමයා විද්‍යාවෙන් ඉපදිච්ච උත්තමයා ඒකාන්ත වශයෙන්ම මේ භවයේ පිරිනිවන් පානවා, එයා නිරෝධ සමාපත්තියට උරුමකම් කියනවා. එහෙනම් ඒ විද්‍යාවෙන් ඉපදිච්ච කෙනාට අවිද්‍යාව අයිමි වෙච්ච නිසා දුක උරුම වෙන්නේ නැහැ, ආයතන තිබුණට වැඩක් නැහැ, පුද්ගල සත්‍යය නැතු එක ක්‍රියා විරහිත වෙනවා, නාම රූප තිබුණාට වැඩක් නැහැ, ඒ දුක Tamanට ප්‍රත්‍යෙන්නේ නැහැ, සතරමා තිබුණාට වැඩක් නැහැ, ඒකේ නාම රූප වලින් දුක නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ Nirodha Samapatti ඒ රාත් මානසිකත්වය අපිට තිමි වෙන්න ඕනේ, අපිත් නිර්මාණය වෙන්න ඕනේ. ඒ தත්ත්වයට අපිපත් වෙන්න නම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩන්න ඕනේ, මේ තප්පරේ ඉඳලා අපි මේකේ නම් මාර්ගය තුල බුදුන් සරණ යන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන මේ අවවාදී අනුශාසනා උදට සිතේ ධාරණය කරගනිමු, විද්‍යාව සරණ යමු, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයේ ඒ නිවීමට වඩා නිවීමේ මාර්ගයයි වටින්නේ. මාර්ගයක් නැතුව, මාර්ගයක් වඩන්න නැතුව නිවීමක් කවදාවත් ලැබෙන්නේ නැහැ. කෑම ලැබෙන්නේ කෑම උයන ක්‍රමයක් තිබුණොත් විතරයි. එහෙනම් උයන ක්‍රමයක් ලෝකේ නැත්නම් කන ක්‍රමයක් කවදාවත් ඇදෙන්න බෑ. එහෙනම් මාර්ගය තිබුණොත් විතරයි නිදාසීමක් පිරිනිවන් පෑමක් ඇති වෙන්නේ. එහෙනම් දැන් මේ දැන් අපට පෙර කර්මයකට ඇයෙනවා මාර්ගය මොකද්ද කියන එක. එහෙනම් මේ ඇයෙන මාර්ගයේ ගමන් කරමු, මේ මාර්ගය පුරුදු පුහුණු කරමු, පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබමු. එහෙනම් මේ කමඨාන මේ ධර්ම දේශනාව උදවට සිතේ ධාරණය කරගෙන නැවත නැවත මෙනෙහි කරලා සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ ධර්මය මේ තුළින් ලබා ගත්තා වූ අවබෝධය ඒ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.